ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති ඒතේන සංචවංජේන පාතුතං රතනන්තයම් ඒතේන සංචවංජේන පාතුතං රතනන්තයම් ඒතේන සංචවංජේන පාතුතං රතනත්තයම් යානේද භෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්බේව භෝතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි භෝතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා යංකෙන්ච වෙන්තං ඉදවාහුරං වා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු කයං විරාගං අමසං පනීදං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමස්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං තරිපඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යේ පොංගලා අට්ඨ සතම් පසස්තා චත්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙයියා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සම්පයුන්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම් හි තේ පත්තිපන්තා අමතං විගෛහ ලද්ධා මුදා නිම්බුදිං බුඤ්ජමානං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතෙන්ද කීලෝ පඨවින් සිතෝසියා චතුම්භි වාසේභි අසම්ප කම්පියෝ චතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාසිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවන්නට්ඨමන් ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දෙට්ටි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදස්ති කිංචි චතෝහ පායේහි ච විප්පමුත්තෝ ච චාභිඨානානි අභබ්බෝ ඛාතුම් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අබම්බතා දිට්ට පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගුම්බේ යතා පුප්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති ධීරා යතායම් පදීපෝන් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්බේව බෝතා සුමනා භවන්තු අතෝපි සංකංච සුනන්තු භාසිතං තස්මාහි බෝතා නිසාමේත සම්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා යං කිංච වෙන්තං ඉදවා හුරං වා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු කයං විරාගං අමසං පනීදං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමස්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතම් ඒතේන සංචේන සුවත්ති හෝතු යේ පොංගලා අට්ඨ සතම් පසත්තා චත්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙයියා සුගතස්ස සාවකාන් ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසොම් පයුන්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්ති පන්තා අමතං විගයිහ ලද්ධා මුදානිම්බුදිං බුඤ්ජමානං ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම්බි වාසේභි අසම්ප කම්පියෝ චතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාසිතේ හොන්ති බුසප්පමත්තානතේ භවන්නට්ඨමන් ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දෙට්ටි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදස්ති කිංචි චතෝහ පායේහි ච විප්පමුත්තෝ ච චාභිඨානානි අභම්බෝ ඛාතුම් ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවං අබම්බෝ සෝ තස්ස පටිච්ඡාදාය අබම්බතා දිට්ඨ පදස්ස උත්තං ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගුම්බේ යතා පුප්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු කීනං පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකේන වේජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති ධීරායතායම් පදීපෝන් ඉදම්පි සංඝේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතු යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු

චතුහපායේහිච විප්පමුත්තෝච්චචාභිටානානි අභබ්බෝකාතුම් ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතුම් කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවාං අබම්බෝ සෝ තස්ස පටිච්චාදාය අබම්බතා දිට්ට පදස්ස උත්තං ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතුම් වනප්පගුම්බේ යතා පුප්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතම් ඒසේන සච්චේන සුවත්ති හෝතුම් වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතුම් සීනං පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් ඒකේන බේජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති ධීරායතායම් පදීපුන් ඉදම්පි සංගේ රතනං පනීතම් ඒතේන සච්චේන සුවත්ති හෝතුන් යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතුම් යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතුම් යානේද බෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරෙක්කේ තථාගතං දේව මනුස්ස පෝජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතුම් ඒතේන සච්ච වඤ්ඤේන සොත්ථිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ඤේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බේතයෝ විවඤ්ඤන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛිතන්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛිතන්තා සාදු සාදු සාදු